බහුල ජීවිතයක් අපට තිබෙන්නේ. මේ ලෞකික ජීවිතයේ සුවය වෙනුවෙන් සිදු කරන වැඩ කොටස අනන්තයි අප්‍රමාණයි. අද වැඩ කොටස අද නිම කරගන්නට බැහැ. එසදහා තවත් දවසින් දවස දවස් වැඩි කරගෙන අපි වෙහෙස මහන්සි වෙනවා. අපි ඉලක්ක කරා යන ගමනේදී මේ වෙහෙස අපට හොඳින් දැනෙනවා. දැන් ඒ වෙහෙස මතක් නිවා ගන්න වේලාව. මේ ඉරිදා උදෑසන අපි මේ වේලාව ජීවිතයේ ආධ්‍යාත්මීය සෝය විලෙන් වෙන් කරගත්ත වේලාවට අනිවාර්යයෙන්ම පරිවර්තනය කරගනිමු. උදෑසන බණ අහමු. ඒවා ජීවිතයට එකතු කරගෙන මේ කාර්ය බහුල ජීවිතයේ මද අස්වසිල්ලක් අපි ලබා ගනිමු. අදත් ඒ සඳහා වටිනා ධර්ම දේශනාවක් මේ ඉරිදා උදෑසන ඔබට ශ්‍රවණය කිරීමේ අවකාශ දැන් අප සලසා දෙන්නටයි සූදානම. අද මේ දහම් මණ්ඩපයේ ඉදි කරමින් මේ උතුම් වටිනා නිර්මල වූ සී සද්ධර්ම දේශනාව ලොවට ගෙන යන්න දායකත්වයේ අරන් කටයුතු කරන්නේ මහනුවර අමුණුගම ගුණෑපාන අංක 89 දන්න නිවසේ පදිංචි ශාලුක පතරණ දර්ශිකා දලුවත්ත විමලාවති දලුවත්ත කියන පවුලේ උදවිය. විශේෂයෙන්ම ඔවුන්ගේ මූලික ප්‍රධානතම ප්‍රාර්ථනාව ධර්ම දේශනය පැවැත්වූ අපේ ගෞරවනීය බිලිගල නීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම. එවැගේම මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කිරීම තුළ ධර්මඥානීය පුළුල් වේවා කියන ප්‍රාර්ථනාව සමස්ත ශ්‍රාවක හැමට ප්‍රාර්ථනා කිරීම මේ උතුම් ධර්ම දානමය පින්කමේ මූලික පරමාර්ථ හැටියටයි ඔවුන් සිදු කරන්නේ. එවැගේම ජූලි මාස 15 වෙනි දින 99 වන දියට පාතෙමු මිසිනෝනා පෙරේරා අත්තම්මාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්න. මෙසේ දීර්ඝාෂ සම්පත ලබන්නේ පෙර භවයන්හිදී සත්ව ඝාතනය පරපණ නොනැසීම නිසායි. තවත් චිරාත් කාලයක් කායික මානසික සුවයෙන් ජීවත් වෙන්න මිසිනෝනා පෙරේරා අත්තම්මාට හැකි වේවා. ජූලි මාස 17 වෙනි දින 80 වන ජන්මදිනය සැමරූ විමලාවති දල්වත් ආදරණීය මෑණියන්ට නිරෝගී භව දීර්ඝාෂ වේවා. එඩ්වඩ් පතිරණ කුසුමාවති තෙන්නකෝන් දෙමව්පිය දෙපළක නිරෝගී සුවය දීර්ඝාෂ වේවා. 2014 වසරේ අභාවයට පත් දයනන්ද දල්වත් පියාණන්ගේ සසර ගමන සුවපත් වීමට මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවන් සුවයෙන් සැනසීම ලබත්වා. ජූලි මාස 14 වන දින 21 වෙනි උපන්දිනය සැමරූ චමින්දියා පතිරණ දියණියට, ජූලි මාස 25 වෙනි දින 18 වන උපන්දිනය සමරන චමත්කා පතිරණ දියණියට නිදුක්ති රෝගී භාවය දීර්ඝාෂ වේවා. අපළු පත්‍ර දැක්සම් මේවා දුරු වේවා. හැමදාමන්ව කල්යාණ මිත්‍රයන් අතුරට ලැබේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. විශිෂ්ට ප්‍රතිඵල ලබත්වා. එවැගේම බුණනුවරින් පිරි දීප්තිමත් කීර්තිමත් ශ්‍රී ලංකා මාතාවගේ දියණියන් බවට පත්වේවායි ප්‍රාර්ථනා කරන්නත්, දර්ශ දලුවත් අසින්ත දලුවත් යන සහෝදරයන් ඇතුළු ඒ පවුල්වල සිටු දෙනාට ඥාති මිත්‍රාදීන්ටත් හත්පස රැකවරණය වේවා. නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමිනුයි. මහනුවර අමුණුගම ගුණෑපාන අංක 89 දන්න නිවසේ පදිංචි ශාලුක පතිරණ දර්ශිකා දලුවත් විමලාවති දලුවත් කියන පවුලේ උදවිය මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය තනි දායකත්වයක් ඉදිරිය ලබා දී කටයුතු කරන්නේ. ඒ අනුව ශාලුක පතිරණ දර්ශිකා දලුවත් විමලාවති දලුවත් යන උදවියට සියලු යහපත ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ සපයන්නේ. ධර්ම දේශනාව සඳහා ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම ආදීපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට. ධර්ම ශ්‍රවණියට පෙර අපි තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා සාදු නාදයක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි တတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සබ්බින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු පංචේ වික්‍රේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු අත්හිතායච පටිපන්නෝ හෝති පරහිතායච දවසේ ධර්මානුශාසනාවේ අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කරන පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණා බිලාස්ත්‍රි සදාවර පින්නතුනි අංගුත්තර නිකාය නම් වූ ධර්මග්‍රන්ථෙහි පස්වෙනි කොටසේ එකතැන තියෙනවා සූත්‍ර හතරක් එකකට කියන්නේ අත්හිතාය සූත්‍රය කියලා අනිකට කියන්නේ පරහිතාය නේවාත්හිතාය පරහිතාය අනිත්‍යකට කියන්නේ අත්හිතාය නේව පරිහිතාය. අනිකට කියන්නේ අත්හිතාය පරිහිතාය කියලා. සිංහල තේරුම තමන්ට හිත පිස පවතින කෙනා තමන්ට හිත පිස නොපවතින අනිත්‍යයට හිත පිස පවතින කෙනා. තමන්ට හිත පිස පවතින අන්නායට හිත පිස නොපවතින කෙනා සහ තමන්ටත් අනුන්ටත් හිත පිස පවතින කෙනා. මම හිතනවා මේ අත්හිත පරිහිත සූත්‍රය ගත්තාම අර කරුණුත් එක්කලා විග්‍රහ වෙනවායි කියලා. එසමයේ හතරම විග්‍රහ කරන අදහසෙන් තමයි මේ අත්හිත පරහිත සූත්‍රයේ සඳහන් වෙනා වූ ධර්ම පාඨය මාතෘකා පාඨයේ වශයෙන් අරගෙන මේ ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් කරන්න කල්පනා කළේ. එහෙදි මා දකින දෙයක් තිබෙනවා මේ වදන් මේට පෙර ඔබ අසා තිබෙනවා. විතරක් නෙමෙයි සමහර විට පාසල් අධ්‍යාපනය තුළ හෝ වෙනත් සරල ඉගැන්වීමක් තුළ නට නොගැඹුරු අර්ථයකුත් ඔබ හිතේ තියාගෙන ඉන්නවා වෙන්න පුළුවනි. ඒ නොගැඹුරු අර්ථයෙන් ගත්තොත් ගැඹුරු තැනට යන්න පාරක් නැතුව යනවා. මේකේ ගැඹුරු තැනකුත් තියෙනවා. ඒ නිසා ඒ නොගැඹුරු තැන සිටින් නැතුව අපි මේක පැහැදිලි කරන ආකාරයෙන් කල්පනා කරලා බලලා නොගැඹුරු තැනත් ගැඹුරු කරන ගියාම ගැඹුරු තැනට ප්‍රවිෂ්ඨ වෙන්න අමාරුවක් වෙන්නේ නැහැ. කොමක්ද මේ පෙන්වන්නේ? වික්ෂස්සතු කාර්යභාරය වශයෙන් පෙන්වන්න ලබනවා. කරුණු පහකින් සමන්නාගත වික්ෂුව පංචහි මේ පංචහි මේ භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ භික්කු අත්ථිතාච පටිපන්නෝ හෝති තමන්ගේ හිතසුව පිණසත් පිළිපන් කෙනෙක් වෙනවා ඒ විතරක් නෙමෙයි අන් අයගේ හිතසුව පිණිසත් පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා කියලා තිබෙනවා. මං හිතන්නේ තථාගත සමය තුල තිබෙන ආ වූ තේමාවක් තමයි පරත්තං පටිපජ්ජත. අපි මේ කරන කියන දේවල් වලින් මට ලැබෙන්නේ මොනවද කියලා හිතනවට වඩා අන් අයගේ යහපත සඳහා කටයුතු කරන්න කියන එක ලම්සම්මත සමාජයටත් ගැලපෙනවා. නමුත් බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙරෙහි වගකීම ගත්තාම උන්වහන්සේලාට වැනි අයට ටිකක් වැඩිපුර විවේකය ලැබෙනවා සද්ධර්මයේ ගැඹුරින් හොයා බලන්න. කුටුම්බ සංරක්ෂණය නැත්නම් මව්පිය දු අමුදරුවන් පෝෂණය කියන කාරණයට ගියාම අනිත් අයට වගකීම් වල සීමාවක් නැහැ. ඒ සඳහා කාලය යොදන්න අමාරුයි. ඒ නිසා ගවේෂණය කරලා හොයා ගන්න තියෙන ඉඩකඩ උන්ට නැතු යනවා. නමුත් ඔවුන්ගේ යහපත පිණිස කරුණු පැහැදිලි කිරීම ඓතිහාසික වශයෙන් වසර 2600ක් 700ක් පුරා වික්ෂවක් සතු කාර්යභාරය කියන එක ඔව පිළිගන්නවා ඇති. එයින් ධර්මදේශනා කිරීමේ අයිතිය වික්ෂව ඒකාධිකාරයකට පවරාගෙන නැහැ. තේරුම් ගත්ත ගිහි කෙනෙකුට කරුණු පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මෙතන මේ උන්වහන්සේ ඉස්සරහා හිටිය වික්ෂවක් නිසා තමයි මේ වික්ෂු කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්තේ. මේ කරුණු පහ අපි මේ ලැබී තිබෙන කාලය තුළ සාකච්ඡා කරමු. කොහොමද මේ අත්හිත පරහිත වෙන්න අවශ්‍ය කරුණු පහ මොනවද කියලා. තමන්ගේ හිත සුව පිණිස සහ අනුන්ට හිත සුව පිණිස ද්විපාර්ශිකව දෙපැත්තටම හිත සුව පිණිස පවත්වන්න ඕන කරුණු මොනවද කියන එක අපි ලැබී තිබෙන කාලයට අනුව සාකච්ඡා කරලා බලමු, පැහැදිලි කර ගන්න බලමු. ඉදවික්ඛේ බික්ඛු අත්තනාච සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපේති. මොන පළවෙනි කාරණාව? මේකෙන් සිංහලෙන් කියන්නේ මහණෙනි මේ යම්කිසි වික්ෂුවක් තමන් සිල්වත් වීමෙන් සිට අන් අයදත් සීල සම්පදාවේ සමාදන් කිරීම අත්හිත පරිහිත වෙනවායි කියලා. දැන් මෙතන තමයි මම මතක් කළේ අර සරලාර්ථයෙන් ඔබට ගන්න පුළුවන් කියලා. ස්වාමින් වහන්සේ ධාරස්ථානයේ වැඩවාසය කරනවා. පන්සලට වැඩියාම හෝ ධර්මදේශනාකට වැඩියාම හෝ විහාරස්ථානයේ පන්සල සමාදන් කරනවා නැත්නම් අටසිල් සමාදන් කරනවා. ඒකත් අපට ගන්න බලවනේ තමන් සිල් සමාදන් වෙලා අනිත් අය සිල් සමාදන් කරනවා කියන අර්ථය හරි කියන්න. නමුත් මේ අගට තියෙන වචනත් එක්කලා ගලපන්න බෑ. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුති ඥාන දර්ශන කියලා පහක් මේකේ තියෙන්නේ. ඒ නිසා ඒකට යන්න පුළුවන් පාර වෙන්නේ නැහැ මේ ශික්ෂාපද සමාදානය කියන එක. ඒක අපේ මව්පියන් මව්පියන්ගේ මව්පියන් ජීවත් වෙන සමාජය තුළ බුදු සමය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කරලා තිබුත් නැති නිසා ඔවුන් සම්පූර්ණ කාලයේ ගෘහස්ත ජීවිතයට කැපකරන එක වළක්වන්න ඉන්නහාට ටිකක් දියුණු කරන්න පොයට සිල් සමාදන් කිරීම ආදී ඒ පැත්තට යොමු කිරීමක් ස්වාමින් වහන්සේලා විසින් කළා වූ මහත් යහපත් ක්‍රියාවලියක් ඒක. ඒකෙන් කියවෙන්නේ එතන අපි නතර වෙන්න ඕන කියන එක නෙමෙයි. මේක තේරුම් ගන්න ඕන කරුණක් තමයි මේ පුද්ගලය වශයෙන් ශික්ෂාපද සමාදානයක් අපට සම්මතයේ පනවා තිබෙනවා. එයා අපි පිළිගන්න ඕන. ගෘහස්ත සමාජයේදී මේ පද පහ කියන එක නෙමෙයි ශික්ෂාපද මේ පහ වරද වැරදි පහක් මේකෙන් වළකිනවා කියලා පොරොන්දු වෙන්නේ. වරන්දු වෙනවා නම් නොකරන එක හොඳයි. පොය දවසට තව තුනක් එකතු කරලා වරන්දුව කඩ කරන්නේ නැත්නම් ඒකත් හොඳයි. ඒ වගේම උපසපන් සීලය හෝ සාමනීර සීලය ලැබලා ඒක ආරක්ෂා කරනවා නම් ඒකත් හොඳයි. නමුත් මා දකිනවා ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් තොරවකින්තරෝ ඕනෑම කෙනෙකුට මේ ශික්ෂාපද හදාරලා ඒ සංවරයේ ඉන්න පුළුවනි. පමණක් නෙවෙයි ඒකට අදාළ විපාකත් තියෙනවා. මන් දෙයක් දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඒවා මෙලොවසහ පරලොවසෙන් මිනිසුන් සහ දෙවියන් අතර ආයවර්ණ සබ්බල් නම් වූ යහපත් විපාක දෙන්නා වූ පුණ්‍යක්‍රියා ගණේ පුණ්‍යක්‍රියා ගණේට යොදන්න ඕන. එimhe පුණ්‍යක්‍රියා ගණේ ජීවත් වෙන එක අපි සේවස්ත්‍ය ප්‍රත්‍යස්ස කරලා තිබෙනවා. එතනින් එහාට සීලය කියන පදයට කල්පනා වෙන්නේ නැහැ කාටවත්. සීල් කියනකොට මතක් වෙන්නේ වාඩි වෙලා ඉන්න එක, පන්සිල් සමාදන් වෙන එක, එහෙම නැත්නම් පොයට සීල් ගන්න එක, ශික්ෂා පදයි මතක් වෙන්නේ. මම ඒකයි අර සීලේ මුලින් ඔබ පාසලේ ඉගෙන ගත්ත පරිදි හෝ ඔබ මතක් කරගත්ත පරිදි මෙතනට ප්‍රවිෂ්ඨ වෙන්න එපා. මේ බුදු සමයේ පවතිනවා තව වචනයක්. ඒකට කියන්නේ ආර්ය සංත සීල කියලා. ආර්ය සංත සීල කියන්නේ ආර්යයන් කැමති සීලය කියන එක. ආර්ය කියන වචනේ පාවිච්චි කරන්නේ සෝවාන් වලින් එහා පැත්තකින් ආයට. එතකොට ඔවුන් කැමති සීලය මොකද්ද? ඒක පෘථග්ජන සමාජයේ කෙනෙකුට හිතන්න බෑ. මොකද ඔවුන් ඒ ගැන දන්නේ නැහැ. නමුත් ඒක බුදුන් වහන්සේවදාලා ධර්ම කරුණු හදාරනකොට තේරෙනවා. මම ඒකට උදාහරණිකුත් මෑතදී මතක් කළා මගේ මතකයේ තිබිච්ච ඔය පෘථග්ජන සහ ආර්ය කියන වෙනස පැහැදිලි කරන්න මගේ පොත් කියවන මතකය තුල තියෙනවා සාගරේ හිටපු කැස්බෑවේ ගොඩබිමට ආවයි කියලා. පැලෑටි ආහාර වශයෙන් අරගෙන වැල්ලේ ඇවිදලා අවුව තැපලා ආපහු සාගරයට ගියයි කියලා. ගිහින් මාළුවට එත්තු ගන්නන්න බහන්ස වෙනවලු මේ සාගරේ වගේ එකක් නෙමෙයි ගොඩබිම පැලෑට තියෙනවා හුලං තියෙනවා අවුව තියෙනවා හොඳ තැනක් කියලා. මාළුව කොච්චර කිව්වත් පිළිගන්නේ නැතිලු ගොඩබිම කියලා හැම එකක් නැහැ කියලාම කියනවා. ඇයි ඒ? කවදාවත් මාළුව ගොඩබිමට ඇවිදින්නේ නැහැ, අවුත් යන්නේ නැහැ. ඒ නිසා ගොඩබිම වල අද්දකින් නැහැ. එහෙනම් මේ චරිත දෙක පෙන්වනු ලබන්නේ මාළුව පෘථග්ජන පුද්ගලයා. ඔහුට නිවීම කියලා එකක් තේරෙන්නේ නැති වුණාට ආර්ය පුද්ගලයා කියන කෙනාට නිවීම තේරෙනවා. ඒ නිවීම හැටි කියලා දෙන්න හදලා පෘථග්ජනයාට තේරෙන්නේ නැහැ කියන එක තරහව කියන්නේ. ඒ නිසා ශික්ෂාපද සමාදානය සමන්ත සමාජයට වළංගුයි. නමුත් මේ කෙලෙසුන් නසන මාර්ගය යනකොට අරියකන්ත සීලය කියන එකේ පවතින විතර වඩා ගැඹුරු කාරණයක්. අන්න මම නම් කල්පනා කරන්නේ මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සඳහා යන මාර්ගයේදී තමන් අරියකන්ත සීලයේ පිහිටා අන් අය අරියකන්ත සීලෙහි පිහිටවීම සමාදන් කරවීම පිහිටවීම තමයි මේ අත්හිත පරිහිත කියලා කියන්නේ. අන්න එතනදි පොඩි වෙනසකුත් තියෙනවා. දැන් ගෘහස්ත සමාජයේ ගෙදරට පන්සිල් පොයට අටසිල් ස්වාමීන් වහන්සේලාට සාමණේර සිල් නැත්නම් උපසම්පදා සිල් මේ සිල් මත පිහිට අරීකාන්ත සීලයට ආපුවම ස්ත්‍රීට පුරුෂයාට ගියාට පැවිද්දාට කියලා වෙනම ශික්ෂා පදයක් නැහැ. ඒක තමයි වෙනස. ආර්යයන් මොනවටද කැමති? ආර්යයන් කැමති මම දන්නවා මට තේරෙනවා ආර්යයන් කැමති ස්කන්ධ පංචකය නිර්වස්තේස නිරෝධය දකින්න. පෘථග්ජනයා කරන්නේ ස්කන්ධ පංචකය අවශේෂ නිරෝධය කරන එක. නිර්වස්තේස නිරෝධය කිරීම සඳහා යම් සංයමයක් සංවරයටපත් වෙන්න ඕනේද සංවරයකට? අන්න ඒකට අරේකාන්ත සීලය කියලා කියනවා. ඒ සං දැන් ශික්ෂාපද සමාදන් වෙන්නේ උදේ කෙනෙක් යා අවශ්‍ය වෙනකල්ම ඉන්නවා කියන අදහසෙන් ශික්ෂාපදයක් වළංගු වෙන්නේ. නමුත් මේ ආරේකාන්ත සීලයේදී ස්කන්ධ පංචකය වළංගු වෙන්නේ එකතනින් ඉවර වෙනවා. ඊළඟ ස්කන්ධ පංචකයට මේකෙන් මුකුත් යන්නේ නැහැ. ස්කන්ධ පංචකය තුළ රකින්න පුළුවන් සීලය මොකද්ද? නැත්නම් ස්කන්ධ පංචකය තුළ පමාව මොකද්ද? පමාවෙන් වෙන්නේම මොකද්ද? අන්න එහෙම අපේ ධර්මදේශනා 50 60ක් ශ්‍රවණය කරලා තියන අයට මේක ඊතරම් ගැඹුරු කාරණයක් වෙන්නේ නැහැ. එහෙනම් වර්තමාන මොහොත සසරට බැඳෙන ප්‍රමාදී විහරණය කරමින් සසර ආකාරයේ තේරුම් අරගෙන සසරෙන් ගැලවෙන මේ මොහොත සසරෙන් ගැලවීම සඳහා අප්‍රමාදී විහරණය යුක්තව වාසය කරන්න ඕන කොහොමද කියලා තේරුම් ගත්ත පුද්ගලයා සසර බාය දත්තයින් භික්ෂු කියලා කියනවා. සසරෙන් සසර ගමනින් අතමිදෙන්නට අනුගමනීය ප්‍රතිපදාවක් උන්වහන්සේට තේරෙනවා. මේ තේරෙන ප්‍රතිපදාව අන් අයට පැහැදිලි කරලා දෙන එක තමයි මේ තමන් අරේකාන්ත සීලයේ පිහිටා අන් අය අරේකාන්ත සීලයේ සමාදපේති. එකෙන් කියන්නේ ශික්ෂාපද කියවනවා සමාදන් කරනවා කියන එක නෙමෙයි, යොදවනවා කියන එක. ගෞතම සසුන තුළ සත්පුරුෂයන් නැති වෙන්න ඕන නම් ගෞතමයන් වහන්සේ වදාළ දහම තුළ ප්‍රතිපත්ති පූජාවෙන් නිවන සැනු සමාජයක් ස්ථාපිත කරන්න ඕන නම් අපි මේ සාමාන්‍ය ශික්ෂාපද ගරහන්නේ නැතුව ඒවට හිර වෙන්නේ නැතුව එතනින් එහාට මේ කියන සීලයට යන්න. අර සීලයේ කෙලෙස් යටපත් වෙනවා, පාලනය වෙනවා අර පුද්ගල සංවරයේදී. නමුත් අරේකාන්ත සීලයේදී කෙලෙස් පාලනය වෙන්නේ යටපත් වෙන්නේ ඉඩ දෙන්නේ නැහැ, කෙලෙස් මිය යන්න ඕන. ඒ සඳහා වර්තමාන මොහොත භාවිතා කරන්න තරම් දැනුමක් සිහියක් තියෙන අය කුමක්ද කරනු ලබන්නේ? ඒ ඒ මොහොතේ ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන දේවල් හඳුනා ගැනීමේදී පෙර පරිදි ඇලෙන්න ගැටෙන්න ගිය පුරුද්ද වෙනුවට ඒ මොහොත ඇලෙමින් ගැටෙමින් සසරට ඇලෙන බැඳෙන සසරට උපදින්න හේතු තබන ප්‍රමාදය වෙනුවට එක නොකර ඒ මොහොත සසරින් මෙදෙන අවස්ථාවක් බවට පත් කරගන්නට අදාළ ධර්ම න්‍යායක් බුදු සමය තුළ සඳහන් වෙනවා. මේක ධර්ම න්‍යාය දෙකක් වශයෙන් පෙන්ලා තිබෙනවා, පමාද න්‍යාය සහ නොපමාණ න්‍යාය කියලා. මේක මෙතනට කෙලින්ම ගන්න වෙනවා, මම ගොඩාක් විස්තර කරන්න වෙලාවක් නැති නිසා. ඒක තිබෙන්නේ අරමුණ තුළ, ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, නැත්නම් ඕනෑම අරමුණක් තුළ. අරමුණක් තුළ මිනිසුන් කරමින් හිටපු දේ බුදු පියාණන් වහන්සේ පමාද විහාරී කියන වචන යටතේදී මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. ඇස තුළ හෝ කන තුළ හෝ කරුණ තුනක එකතු වීමෙන් ස්පර්ශය පහළ වෙන අයවත් තින්නම් සංගති පස්සෝ. ස්පර්ශ වුණාම ඒක සැප දුක් උපේ වශයෙන් නිදින්ට යනවා, ඒකට කියනවා පස්ස පච්චා වේදනා. වේදනා කරන්නේ කියොත් වැඳීමට ඇලෙන්න ගැටෙන්න යනවා, ඒකට කියනවා වේදනා පච්චා තණ්හා. තණ්හා වුණොත් ඒක දැඩිව ගැනීමක් සිදුන උපාදාන. එහෙම නොස් සතරට බැඳිරව නැත්නම් යලිහට ගන්න හේතුවක් ඉතුරුනවා බව. මෙන්න පමාද විහාරි, මෙන්න සීල් නැතිකම, මෙන්න මේ වැරද්ද නොකරන එකට තමයි අරියකන්ත සීල කියන්නේ. ඒක කියන්නේ මම එහෙම ගත්තේ. එතකොට පටිසෝතගාමී ප්‍රතිපදාය කොහොමද බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ? අර අතනට ගන්නවා තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා කියලා එතනින් මෙහාට අර වචන ටික වදාරන්නේ නැහැ. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ. මෙන්න ආර්යයන් කැමති ප්‍රතිපදාව. ආර්යයන් මේක කැමති වෙලා මේක කරන ගමන් අනිත් අයට මේ පාරේ යන හැටි මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ කියලා දෙන එක තමයි මේ පෙන්වන්නේ. ඉදවික්ක දික්ක අත්තනා ච සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාද පේති. ඔන්න පළවෙනි කාරණාව. දෙක, අත්තනා ච සමාධි සම්පන්නෝ හෝති පරංච සමාධි සම්පදා සම්පදා පේති සමාද පේති. ඔය තවත් වරදක්. මේ වචනේ වරද නෙමෙයි සමාජයේ පාවිච්චි කරන වරදක්. සමාධි කියන වචනය සිතේ සංසුන් බවට යොදන වචනයක් වශයෙන් සහ සිල් සමාදන් වෙන්න ගිහින් වාඩි වෙලා ආනාපාන සතිය හරි බුදුගුණයක් හරි වඩන්න ගියාම පිරිත්තුවක් වෙලා කියන්න ගියාපුවම සිත තුළ අරමුණු වෙන්නේ නැති සංසුන් බවක් හමු වෙනවා. මේක ඕනේ පුතග්ජන කෙනෙකුට හොයාගන්න පුළුවන්. ඒ සංසුන් බවට ඇල්මක් ඇති වෙනවා. මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසයට වඩා එහි ක්ලේශ ධර්මයන් යටපත් වී ඇති බැවින් සංසුන් බවක් තියෙන නිසා එහි ඇලෙනවා. පමණක් නෙමෙයි මේක හමු වුණ අය සමන්ද සමාධිය ලැබිලා තමන් සෝවාන් වෙලා වාදී වශයෙන් තව ඔකට අමුතු වෙනුත් වදන් කැලී එකතු කරන ලබන. නමුත් මේ සමාධිය කියන එක සම්බන්ධයෙන් ගන්න සමාධිය සම්බන්ධයෙන් අර්ථ දෙකක් පුදු සමය සඳහන් වෙනවා. ඒක මම විග්‍රහ කරන්න කැමතියි. එහෙම බුදු තථාගත බුදුපියාණන් වහන්සේ ලෝ පහළ වෙන්න පෙර ආලාරකාලා මුදුකරාම වැනි පුත්‍රවැනි අය පංචකාමයේ අතහැර වනාන්තරයට ගොස් ක්ලේශ යටපත් කරමින් මේ කියන ලෞකික සමාධිය උපදවා ගත්තා. ඒවත් සමාධි තමයි. නමුත් ඒ සමාධි නෙමෙයි බුදු සමයේ පෙන්වන සමාධිය කියන එක මේ සමාජයේ බොහෝ දෙනෙක් තාම තේරුම් අරන් නැහැ. මම හිතන්නේ 2014 15 හෝ 13 ඉතින තමයි මම පෙන්වන්නේ මේ අත්කල මතාන යෝගීන්ගේ සමාධිය සහ ආර්ය සමාධිය එකක් නෙමෙයි දෙකක් කියලා. නමුත් ඒක සවන් දුන්නොත් ඇරුණාම කවුරුත් පිළිගන්නේ නැහැ. මේ නිසාම ධර්මයෙන් පරිබාහිර සමාධියක් හොයාගෙන ඒ සමාධියේ ඉන්න කාල සීමාව වැඩි දියුණු කරන්නට සිතේ තැනක තබා ගැනීම කියන අරමුණෙන් මේ සමාජයේ බොහොම වෙහෙසෙනවා. ඔවුන් දන්නේ නැහැ මේ ධර්මයෙන් පරිබාහිරව කෙලෙස් යටපත් කරමින් ජීවිතය වෙනයි සමාධිය වෙනයි කියලා වෙනම සමාධියක් පඩන බව. ඒ නිසා මම ඔබට පාළි පාඨයක් ඉදිරිපත් කරනවා. මේක මතක තබා ගන්න. නැත්තම් සදාකාලික කටපාඩමින් මතක තියා ගන්න ඕන නැහැ. ප්‍රකාශය මතක තබා ගන්න. මෙහෙම එකක් තියෙනවායි කියන්නේ. සමාධි ස්වභාවයට කියනවානේ ධ්‍යාන කියලා. ඒ නිසා මහා කච්චායන මහරහතන් වහන්සේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහසක් තිබෙනවා ධ්‍යානානි විරාගෝ තානි ද්විදානි කියලා. අන්න ඒක තේරුම් ගන්න. ධ්‍යාන தත්ත්වේ රූප ශබ්ද ගන්ධ රස අරමුණු වෙන්නේ නැතුව සංසුන් වුණාම ඒක සංසුන්. නමුත් ඒකේ ආකාර දෙකක් කියලා පෙන්නනවානේ. ඒ ආකාර දෙක මොකද්ද? දන්න අර ධර්මයක් පාවිච්චි කළේ නැතුව අරමුණක් කඩපු පුද්ගලයා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා නිවර්ණ යටපත් කරලා ඥානෙටපත් වෙලා ඉන්නේ. එහෙනම් ඒක ධාන කෙලස් නිවර්ණ යටපත් කළා වූ නිරු නිසා එතන රාගික ස්වභාවයක් නැහැ. ආර්ය පුද්ගලයා එහෙම නෙමෙයි. ඒ පුද්ගලයා කෙලස් නැසා ඇති බැවින් මෙතන තිබෙනවා ආරම්භක ස්ථානයේ සංසුන් බවක්. ඒකයි තානි දුයි දාන කියලා කියන්නේ. එතකොට මේ දෙකට නමක් දෙනවා අර පුතග්ජන පුද්ගලයා නැත්තම් අතකලමතා නියෝගය ලබන්නා වූ සංසුන් බවට කියනවා බොජ්ජංග විප්පයුක්තානිච. ඔහු ඒකට පත් වෙලා තිබෙන්නේ බොජ්ජංග කියන දේවල් වඩලා කෙලෙස් විනාශ කිරීමෙන් නෙවෙයි, කෙලෙස් යටපත් කරන වැරදි මාර්ගයකින්. නමුත් බුදු සමයේ ආරි මාර්ගය යනකොට බොජ්ජංග සම්පයුක්තානිච. බොජ්ජංග සහිත. බොජ්ජංග කියලා වෙනම જાතියක් නැහැ. චතුස්සත්ත්ව හෝ ත්‍රිලක්ෂණය හෝ පරික්ෂම්පාදින රෝධය හෝ කර්මක්ෂය කිරීමේ කර්මය හෝ මරණ සතිය වැඩීමේදී හෝ ක්ලේශයන් ප්‍රහීන වීමෙන් වැඩෙනා වූ දෙයට තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඒ බොජ්ජංග සහිත ධානය. දැන් මේ දෙක අනුයුක්ත කරනවා මහාකච්චාය මහරහතන් වහන්සේ බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරතානි. බොජ්ජංග රහිත ධානය සසුනින් බාහිරයි ආරි ආලාර කාලාම උද්දකරාම පොත්ත බග්ගව ඕන කෙනෙක් ගිහින් තියන්නේ මේ පාරේ. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි. බොජ්ජංග සහිත ධාන තියෙන සෝවාන් වලින් මහා පැත්තට ආරිය පුද්ගලයින්ට. අන්න දැන් මේ පෙන්වන සමාධිය බුදුන් වහන්සේ පෙන්වන සමාධිය අර මේ අත්කල මතාන යෝගීන්ගේ සමාධිය වෙන්න බෑනේ. ඒක පිරිහෙන සමාධියක්. නමුත් මේ ක්ලේශයන් ප්‍රහීන වෙන්න මේ ආනන්තරික සමාධිය කියලා දෙයක් හම් වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. බුදුන් වහන්සේටත් ආපහු උදුර ගන්න බෑ. ඒක එන්නෙන්න බලවත් වෙන එක වෙන්නේ. අන්න මේ පෙන්වන කතාවෙන් කියන්නේ මේක තේරුම් ගත්ත පුද්ගලයා මේ අරේකාන්ත සීලේහි හැසිරෙන පුද්ගලයා අරේකාන්ත සීලේ අන්නයට කියා දෙමින් මේ අරිය සමාධිය තමන් සමාධියේ පිහිටමින් අනිත් අයටත් මෙන්න මේ කෙලෙස් යටපත් කරන සමාධිය වෙනුවට කෙලෙසයන් ප්‍රහීන කිරීමෙන් උපාය ගන්න පුළුවන් නොපිරිහෙන සමාධිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් යොදන එක තමයි පරහිත. තමන්ගේ කටයුතු කරගන්න එක අත්හිත අන් අයට මේක පැහැදිලි කරන්නට කරුණු පැහැදිලි කරන එක තමයි පරහිත කියලා කියන්නේ. තුන්වෙනි කාරණයට යනවා. අත්තනාච පඤ්ඤා සම්පන්නෝ හෝති පරංච පඤ්ඤා සම්පදාය සමාදපේති. අර බලන්න සීල සමාධි ප්‍රඥා කියලා එකක් තියෙනවානේ. ඔය ප්‍රඥා කියන එක කාටද නැත්තේ කාටද තියෙන්නේ? මම දන්න ආකාරයට නම් ප්‍රත්‍යඥ කාටවත් ප්‍රත්‍යඥා කියන එක නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාරනවා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නයං ධම්මෝ යුප්පඤ්ඤස්ස. ඒ ධම්මෝ කිව්වේ මොකටද කියලා දන්නවද? සූත්‍ර දේශනාවකට හරි ජාතක කතාවට හරි බණපොතට හරි නෙවෙයි. ඒ ධම්මෝ කිව්වේ නිවීමට. මේ බුදුන් වහන්සේ හොයාගත්ත නිවීම නැවත ධර්මයේ ප්‍රඥාවන්තින් සඳහා පමණයි. දුෂ්ප්‍රඥෙන් සඳහා නෙවෙයි. දුෂ්ප්‍රඥා විග්‍රහ කරන්නේ කොහොමද? ත්‍රිපිටකේ මේ දුකයි නොදනි, දුකට හේතුයයි නොදනි, නැති වූ තැන නොදනි, මාර්ගය නොදනි, චතුස්සත්‍ය අනාවබෝධ පුද්ගලයා දුෂ්ප්‍රඥා. එහෙනම් ප්‍රඥා ප්‍රඥාවන්තයා වෙන්න එහෙනම් ඉතිහාට යන්න ඕනනේ. ඒක තමයි මේ පෙන්වන්නේ. තමන් ප්‍රඥා සම්පන්න වෙලා අන් අය ප්‍රඥා සම්පන්න කරන එක බුදුන් වහන්සේ අපට පැවරු වගකීම කියලා තේරුම් ගන්නවා. තවත් පුද්ගලෙක් සසර යන ගමනින් සසර දුකට වැටෙනකින් ගලවා ගන්නට පාර පෙන්නන එක. එහෙනම් මොකද්ද මේ ප්‍රඥා? මේ ප්‍රඥාවලදී අපට ඔබට පේන්න බෑ ඔබ මෞකසෙන් දීවී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලෙක් වශයෙන්. ඔබට පෙනෙන්න බෑ ඔබ ස්ත්‍රී පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වශයෙන් සම්පූර්ණ කාලය ගත කරන කෙනෙක් වශයෙන්. එහෙම සමාජයේදී පෙනුනට ඔබට පෙනෙන්න ඕන ඕනෑම කෙනෙක් තුළ ඇසයි කනයි නාහේ දිවයි කයයි දොත් කියන දරවල් පහ තමයි පවතින්නේ. මේ දරවල් පහෙන් අරමුණු ගැනීම තමයි හැම දිනෙකම කරන්නේ. මේ අරමුණ තුළ සිදුවෙන ආෝ ප්‍රයාකලාපේ රූප වේදනා සංඥා සංකාර පහක් අපි ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවා. ස්කන්ධ පහ තුළ තමයි ජීවත් වෙන්නේ. අන්න එහෙම ස්කන්ධ පහෙන් පහට මැරෙන ජීවිතයක් ස්කන්ධ පහ තුළ හදාගන්න කාරණේ අනුව මමත් වෙන්න හැදෙන ජීවිතයක් ඒ ගත්තේ නැත්තම් මමත් වෙන්න දෙන්න පුළුවන් කියලා මේ කාරණා තේරෙනකොට ඔය ඇතිහැටියෙන් දකින්න නොවන කියන එක එහෙම තේරුම් ගන්න ඕන දෙයක්. මම ස්ත්‍රියක්, මම පුරුෂයක්, ගිහි මම ගිහියෙක්, මම පැවිද්දෙක් කියලා දැක්කට ඇතිහැටියෙන් දකින්නේ නැහැ. ස්කන්ධ පංචකේ වශයෙන් දකින්න පුළුවන් වෙනකොට තමයි ඇතිහැටියෙන් දකින්න ඕන කියලා කියන්න පුළුවන්කමක් තිබෙන්නේ. නමුත් ස්කන්ධ පංචක කියන ස්වභාවයට එන්නට කෙනෙක් ධර්මශ්‍රවණයකට සුතමේ ප්‍රඥාවක් තුළ, චින්තාමේ ප්‍රඥාවක් තුළ මේ තථාගත බුදුරු ලෝට දේශනා කරලා තිබෙන අතීතයේ කතන්දරයක් නෙවෙයි. මේ අපි තුළ දැන් සිදුවෙන සිද්ධියේ වරද සහ නිවැරදි කර ගැනීම. වරදට ප්‍රමාදය කියනවා. ඒ නිවැරදි කරගන්න අවශ්‍ය අවබෝධය ලැබෙන එකට ප්‍රඥාව පෑදෙනවායි කියලා කියනවා. වරද මොකද්ද? වරද ප්‍රමාද විහාරි. එව නැත්තම් පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධයක් බවට පත් කරගෙන ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඇලිලා ගැටිලා සසර ඇවිදින්න පාරක් හදා ගන්නවා. එතකොට ඒක ඇති හැටියෙන් දකින්න නෙවෙයිනේ. නැති සසරක් Taman විසින් හදාගෙන හදාගත්ත පැත්තට පවට ආනුව පිනට ආනුව ධානයට ආනුව භවගාමිත්‍යක් හදා ගන්නවා. එතකොට නැති හැටියක් නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මරීම දැනගෙන දවසක් ජීවත් වෙන්න පුළුවන් නම් නදන ගත කරන අවුරුදු 100ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. එහෙනම් මේ ප්‍රඥාවේදී ස්කන්ධ පංචකය උපාදාන නොවි අවසන් වෙමින් සතරෙන් මිදෙන්න ඕන. අන්න ඒ විදිහට අපි මේක තවත් තැනකින් ගලමු. එතකොට ලේසි හොයාගන්නත්. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අර පෙන්නන්නේ ප්‍රඥාවෙන් දකීද කියලා. සංඛාරයන්ගේ අනිත්‍ය. ඒ සංඛාර කියන්නේ ඔය ස්කන්ධ පංචකේ ආපු සංඛාරය. ඒක පවට නැඹුරු නම් අපුණ්‍යාවි සංඛාරේ, පිනට නැඹුරු නම් පුණ්‍යාවි සංඛාරේ, අපට අදාළ නැත්නම් ධානයට නැඹුරු නම් අනිජ්ජාවි සංඛාරේ. අන්න සංඛාරය විසංඛාරගත වීම සඳහා සංඛාරයේ අනාගත ඵලයක් උපදින හේතු වශයෙන් චිත්තාභ්‍යන්තරයට ඉදිරි නොකිරීම සඳහා යම් කිසි පුද්ගලයෙක් ඒ මොහත පාවිච්චි කරනවා නම් ඔහු ප්‍රඥාවෙන් දකින අනිත්‍යකට. අන්න මෙතන පෙන්වන්නේ අත්තෝ අත්තනා අත්තනාච තමනුත් ප්‍රඥාවේ පිහිටමින් අනිත් අයට මෙන්න මේ කියන ප්‍රඥා ඇසමගින් භව ගාමී ප්‍රතිපදාවෙන් මිදී භව නිරෝධගාමී පැත්තට එන්නට අවශ්‍ය කරුණු පැහැදිලි කරමින් පිරිසේ සඳහා යොදවන එක. මේක සූත්‍ර දේශනා පරිහරණයකට ප්‍රපන්නකට තේරෙනවා. බුදුන් වහන්සේ යම් යම් භික්ෂුන් වහන්සේලා සඳහා එසේ බොහෝ පිරිස සඳහා බණ කියමින් කරුණු පැහැදිලි කරනවා දැකපුවාම සාදු සාදු කියලා ප්‍රශංසා කරයි කියලා. මන්දයත් මේ පෘථග්ජන පුද්ගලයාට මේක කෙලිමඩලක් වුණාට සෙල්ලම් ගෙදරක් වුණාට ඔහු දන්නේ නැහැ මේක ඇතුළත පවතින ගින්න සහ මෙතනින් ගියාම ගැලවෙන්න බැරිකම. මේ වගේම අපට ඕන ඕන වෙලාවට උපදින්න පුළුවන් මේ වගේම හැමදාම ඉන්න පුළුවන් ඒ කියලා තමයි කල්පනා කරන්නේ. වඩදියට බාදියට නැව ඉහළ පහළ යනවා වගේ පිනට පවට අනුව මේ චේතනා අනුව සතර වෙනස් වෙන බව, ගොඩ වෙන්න තැන් සතරින් ගොඩ වෙන්න ඈතර වෙන්න තැන් කොහෙවත් නැති බව දන්නේ නැති නිසා ඒ භයානකත්වය තේරෙන්නේ නැහැ. එනිසා ඔවුන් අර කෝණුහාසෝ කිමානන්දෝ නිත්‍යම් පජ්ජල්තේ සති සති සති අන්ධකාරේ ඕනද්දෝ පදීපන්න වේ බවෙස්සත. අන්ධකාරේ ඇලිලා ඉඳගෙන පහනක් දැල්ලා නැද්ද කියලා අහනවානේ. අන්නේ මොහය නැමැති අන්ධකාරය තුළ සැරිසරන බව උන්වහන්සේ දන්නවා. සතාලතයන් වහන්සේ. එබැවින් තේරුම් ගත්ත පුද්ගලයෙකුට තමන්නේ මොහ අන්ධකාරයෙන් මිදෙන ගමන් තවත් කෙනෙක් මොදවා ගන්නට අවශ්‍ය මේ ධර්ම දානමේ කටයුත්තේදී ඔහුටත් ප්‍රඥාස ලබා දෙන්න වෙනවා. මතක තබා ගන්න. නිසා මෙන්න මේ තුන්වෙනි කාරණය. මේ තේරුම් ගත්ත භික්ෂුවක් සතුව තමන් වටා ඉන්නා වූ ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් ඒ පැත්තට නැඹුරුකොට ඒ සඳහා යොදවීම. තවත් විදිහකින් කියනවා නම් සාගරයේ ඉන්න මාළුවන්ට ගොඩබිමකුත් තියනවා කියලා කෙත්තු ගන්නන්න දරන උත්සාහය. උදාහරණෙන් ඒක මතක් කළේ. එනිසා ඒ කියන්නේ මේකෙන් පෙන්නන්නේ ප්‍රත්‍යඥ පුද්ගලයා කල්පනා කරන්නේ හැටනා කන්නට නාසයට ගැටෙන එකේ සසරක් තියනවා ඒකේ සැප තියනවායි කියලා. නමුත් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ හැට ගන්න එකේ අල්ලා ගැනීමෙන් තොර වුණාම එතන තියනවා ඊට අටින් සංසම් ස්වභාවයක්. ඒක එදත් තියෙන අදත් තියෙන ඉදිරියටත් තියෙන නැති කරන්න බැරි හටගත්තේ නැති අපට උරුම දේ. මම නම් දකින්නේ ඒකට වචනේ පාවිච්චි කළොත් වරද්දයිද දන්නේ නැහැ. වරද්ද ගන්න එපා. ඔබ ලෝභයේ දේශේ මොහේ මම කොටගෙන ඉන්නේ. නමුත් ලෝභයේ දේශේ මොහේ අපහැරියොත් තමයි සැබෑ මම හම්බ වෙන්නේ. ඒ නිසා ලෝභක්ඛය, දේශක්ඛය, මොහක්ඛය නිබ්බාණං කියලානේ කියන්නේ නේ. එතකොට සැබෑ තත්වයක් ඇති හැටි ඒකයි. අපේ ලෝකේ වචනවල නගන්න බැරි, සීමා මායින් පනවන්න බැරි, ඇති නැති වචන පාවිච්චි කරන්න බැරි මේ ස්වභාවය මිනිසාට හිමියෙ යුත්තේ මරණින් පසු හෝ අනාගත සංසාරේ නෙවෙයි. ඔය දැන් ඔබ කරන වරද නිසා මේ தත්ත්වේ වහගෙන ඉන්නවා. ඔබට ওই වරදින් මිදෙන්න පුළුවන් නම් මේ தත්ත්වේ අත්විඳින්න පුළුවන්. ඒ නිසා තමයි සුඛ වග්ගය තුළ බුදුන් වහන්සේ වදාරන්නේ සුසූකං මත ජීවාම. තවත පහක තියෙනවා. අපි සුවසේ ජීවත් වෙමු. බුදු සමෙන් දුකක් කියනවට බුදුන් වහන්සේ වදාරන්නේ දුකසේ ජීවත් වෙනවා කියලා නෙවෙයි. සුවසේ ජීවත් වෙනවායි. ඒ කියන්නේ ජීවිතයේ දුකයි කියන එක වැරදි. උපාදානයේ දුකයි, උපාදානෙන් මිදෙන්න පුළුවම ජීවිතේම දුක නැහැ. ඒ නිසා දුකත් ජීවිතය තුළ බුදු සමයේ දුක නැති වූ තැනත් ජීවිතය තුළ බව තේරුම් ගන්න. එතකොට තමයි මේ නිවීම මරණයෙන් එහා පැත්තේ එකක් වෙනකොට ජීවිතය තුළ හොයාගන්න කෙනෙක් උත්සාහ වෙන්නේ. ඒ සඳහා ආයුතු මාර්ගය තමයි මම මේ පැහැදිලි කරන අරියකාන්ත සීලය. ඒ වගේම බොජ්ජංග සම්පයුක්ත ධානයේ අනතුරුව ප්‍රඥාය සතුල මේ ස්කන්ධ පංචකය අවශේෂව නිරෝධ කරන එක වෙනුවට නිර්වශේෂව නිරන්තරව කරන්න පුළුවනි නේද? ඒ උත්සාහය දෙන්න ඕන නේද කියන කාරණාව ඒක යොදන එක තමයි මේ පෙන්වන්නේ. දැන් ඊට පස්සේ තවත් එහාට යනකොට පේනවා. මං කී අර මුලින් සිල් ගත්තොත් මේ වදන ගලපන්න බෑ කියලා. අත්තනාච විමුක්ති සම්පන්නෝ හෝති. පරංච විමුක්ති සම්පදාය සමාදේපේති. කොහොමද මේ විමුක්ති කියලා කියන්නේ? ඔය සමාජයේ සමහර සිංහලේ විමුක්තියේ අර්ථය තියෙනවනේ නේ. දේශපාලන පත්වලට එහෙම හරි කොහොම හරි නමුත් මේ පෙන්වන්නේ විමුක්තිය කියන එකේ තේරුම මිදීම කියන එක. මොනවෙන්ද මිදෙන්නේ මේ? විවාහය නැමැති බන්ධනයෙන් මිදෙනවද? එහෙම නැත්නම් රැකියාවෙන් මිදෙනවද? හිලගෙන් නිදහස් වෙනවද? මේ විමුක්තිය කියලා කතා කරන්නේ ස්කන්ධ පංචකය ක්ලේශ බර වුණාම, උපාදාන වුණාම ඒකේ දුකක් තියෙනවා. මතක තබා ගන්න. මෙන්න මේ දුකින් මිදෙනවට කියනවා විමුක්ති කියලා. එතකොට එහෙමනම් බුදු සමයෙන් පෙන්වන විමුක්තිය ජීවිතෙන් එහා පැත්තේ තියෙන එකක් නෙමෙයි. මොහොතක් මොහොතක් පාසාම විමුක්තිය ලබන්න පුළුවන්. තමා මේ විමුක්තියේ යෙදෙමින් අන්නයි මේ විමුක්තිය යොදවන එක විශ්වාස සතු කාර්යභාරය කියලා කියනවා. ඔබ කවුද තීරණය කරන්න මේ විමුක්තිය ලබපු අය කියලා? ස්ත්‍රියද, පුරුෂයාද, ගිහියාද, පැවිද්දාද, ලංකාවේ ඉන්න අයද, පිටරටේ ඉන්න අයද? එහෙම තෝරන්න බෑ. විමුක්තිය නොලබන අයට කියනවා අනාර්යයන් කියලා. පෘථග්ජන කාටවත් මේ විමුක්තිය තේරෙන්නේ නැහැ. නමුත් ආර්ය පුද්ගලයා සම්බන්ධයෙන් ගත්කල යන්න පළවෙනි ධර්මදේශනාවට අපි කතා කරන දම්සක්කවතුන් සූත්‍රය. දම්සක්කවතුන් සූත්‍රය දේශනා කරමින් මෙමින් යන විට තථාගත බුදුපියාණන් වහන්සේ අවසානයේ පැහැදිලි කරනවා ධර්මදේශනාවේ අවසානයේ වීමත් සමග මේ කොණ්ඩඤ්ඤ තවුසාට ධම්මචක්කුම් උදපාදි වරහන් ඇතුලේ සෝවාන් වීමත් සමග අන්න විමුක්තිය දර්ශනය වෙන්න පටන් ගත්ත උදවස. එහෙම නැත්නම් ඒක ඉතින් සඳහන් කරන ලබනවා අපි සාමාන්‍ය වදනේ පෙන්වන ලබනවා. මට මතකයි මම ওই ඉගෙන ගන්න කාලේ මේ සම්බන්ධයෙන් උපමාවක් ඉදිරිපත් කරලා තිබුණා. මේ නිවන් සම්බන්ධයෙන් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන වචන හතර පාවිච්චි කරලා හඳ අහසේ තියෙනවා වලාකුල් බර වෙලා තියෙනවා ඒ නිසා හඳ තියෙන බවක් පේන්නේ නැහැ. යම් මොහතක හඳ වලාකුල් ඉවත් වෙලා ගියාම හඳ දැකිලා ආපහු ඇහැල යනවා. ඒකෙන් ඔහු දැනගන්නවා හඳ කියලා එකක් තියෙන බව. දැන් ඊට පස්සේ නම් ආර්ය මාර්ගයේ යාමේදී වලාකුල් තල්ලු කරලා හඳ මත කිරීම කියන එකට උපමා පෙන්වා තියෙනවා. අනේ වගේ ක්ලේශයන් ප්‍රහීන වෙන මාර්ගයට වැටෙනකොට ස්කන්ධ පංචකයේ උපාදානයේ වී අවසන් වෙන අවශේෂ නිරෝධය එක්වතාවකටවත් නතර වී නිරවශේෂ නිරෝධයටපත් වෙනකොට ඒ ක්ලේශයන් නැතෙනවා. ඒකට කියනවා මාර්ගය කියලා. තණ්හා උපාදාන භවීම කර්ම මාර්ගයයි අවහෝපින හෝ ධානය ඔස්සේ එතකොට කර්ම විපාක. එතකොට කර්ම බල හම්බ වෙන්නේ. නමුත් තණ්හා උපාදාන බව නොවන්නේ නම් ධර්ම මාර්ගයයි ස්කන්ධ පංචකය තුල අරමුණ තුල එතකොට හම් වෙන්නේ මාර්ගඵල. මේ මාර්ගය ගන්නකොට මාර්ගය නෙමෙයි ඵලයේ තියෙන අවසානේ. අන්නේ ඵලය තමයි විමුක්තිය කියන්නේ. එහෙනම් තමන් විමුක්තිය ලැබගත්ත කෙනෙක් නම් අනිත් අයට මේ නිරවශේෂ නිරෝධය මගින් විමුක්තියට පත් වෙන පාර පිළිබඳව කරුණු පැහැදිලි කිරීම. තථාගත බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේ ඇති කළා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනා වූ ශ්‍රාවක පිරිසට පැවරු වගකීමක්. එයිනුත් එදා සමාජය ගත් කල භික්ෂු සමාජය සකස් වුනේම අපට මෙන් යාන වාහන පහසුකම් හෝ මාධ්‍ය පහසුකම් නැති සමාජයක ගමින් ගමට යමින් මිනිසුන් ආමන්ත්‍රණයකට වුන්ට මේ යොක්මග හෙලි කරලා දෙන එක. එතකොට නිවෙස්වල හිටපු අයට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. කුටුම්බ සංරක්ෂණය තිබුණා. එහෙම නැත්නම් අමුදරුවන් මව්පියන් පෝෂණය තිබුණා. තමන්ට ගැළපෙම පමණ සිවුරු පිරිකර සමග පාත්‍රයක් දරාගෙන බරකින්තරව ගමින් ගමට වැඩම කරන සංස්ථාවක් ඇති කළා ඒ කාලේ වික්ෂු සමාජය. ඒක ධර්ම ප්‍රචාරක සේවාවක්. මේක මේ ගෙදර ඉන්න බැරි නිසා ගෙදරින් ඉන්න බව මේක කරන්න බැරි නිසා මහන වෙලා කැලේට යන්න කියලා හදපු අසු පාරක් වශයෙන් පෙන්වන්නේ නැහැ මුලින්. අපේ සමාජය හැම උපකල්පනය කළාට. ඒක බොහෝ දෙනාට ධර්මය ලබා දීම සඳහා තමන් වහන්සේ තනියම ගමන් කළා නම් ඒක කරන්න අවුරුදු 1000ක් විතර ජීවත් වෙන්න වෙනවා ගමින් ගමට යන්න. මොකද ලංකාවගේ 64 ගුණයක් ඉන්දියාව විශාලයිනේ. ඒ නිසා තමයි දෙදෙනෙක් එකමග නොයමින් මුලමෙද යහපත් සදහම් දේශනා කරන්න කියලා මේ ධර්ම ප්‍රචාරක සේවාවක් හැදුවේ. භික්ෂුව ධර්ම ප්‍රචාරකී. සමන්ගේ කටයුත්ත කරගන්න ගමන් අත්හිත පරිහිත වෙන සේදන කෙනෙක්. ඒ ධර්ම ප්‍රචාරක ක්‍රමය එහෙම නැත්නම් ගමින් ගමට සංචාරක ක්‍රමය අද අවශ්‍ය නැහැ. අද දිනුන තාක්ෂණය සඳහා උදාගත් හැකි. ඒ නිසා අපට අද අපේ විහාරස්ථානයේ නැත්නම් මාධ්‍යස්ථවල රැඳී සිටමින් ලෝක පුරාම යන්න පුළුවන්. ඒ ක්‍රමේ භාවිතා කරන්න එපා කියලා බුදුන් වහන්සේව දරලා ඒ ක්‍රමේ දාදී වුණලා තිබුණ නැති නිසා. නම් අදත් සවන් දීමේ කලාව තුළ මෙන්න මේ ජීවිතය තුළම මේ විමුක්තිය කියන්නේ අමුතු එකක් වෙන්නේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදුණ තැන. මිදෙන්න පටන් ගත්තාම විමුක්තිය තේරෙනවා. මම සාමාන්‍යයෙන් උදාහරණයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේක ඔබටත් අත්දැකීමක් තියෙනවා නම් තමයි දැනෙන්නේ. ඒක මෙහෙමයි ඉදිරිපත් කරන්නේ. සමහර අයට තිබෙනවා ප්‍රවේණියෙන් හරි මොනවා හරි දුර්වලකමක් නිසා හරි හැදෙන්නා වූ ඉතා තද බල ඉස්සරදයක්. ඒක හැදුන අය තමයි දන්නේ ඒක දෙන අපහසුව. කතා කරන්න හිතෙන්නේ නැහැ, අවුවට එන්න බෑ, ආහාර ගන්න බෑ, නිදාගෙන ඉන්නත් බෑ, කොහොමවත් ඉන්න බෑ. පුදුම පදයක්. ඒ වගේම ඒකට මොවුන් බයයි හරියට. එතකොට ඒක දුකක් නේ. හොඳයි ඉස්සරදේ සුව වුණා. මොනවද ලැබුණේ? ඉසේ රදේ සුවවීම සපතක් කරනවා. මේ ඉසේ රදේ සුවවීම කියන්නේ මොනවා හරි ලැබීමක්ද? ඔබට හිතන්න මම මේක ඉදිරිපත් කරන්නේ. එහෙනම් රාග දේශ මොහ දුකක් නම් රාගෝ දේශ මොහ නැති කරන බලන්න නිවන කියන්නේ මොකද්ද කියලා නිවන හොයන්න යන්න එපා. අර උදාහරණය ආශ්‍රයෙන්. ඒක කවදාවත් තිබුණ දෙයක් බුදුන් වහන්සේ මතක කරගත්තා. අනිත් අයට තමන්ගේ දුර්වලකම් ටික අයින් කරගන්න පුළුවන් නම් හොයාගන්න පුළුවන්. ඒක කඩදාසි කලයක් වගේ උපාදියක් වගේ උස තිබෙන වරක් වගේ දෙයක් වශයෙන් හිතන්න එපා. ඒක පාලියේ සඳහන් වන ලබන්නේ ලෝභක්කය, දේශක්කය, මෝහක්කය නිබ්බානම් කියලා. යමකට මේ ලෝභ, දේශ, මෝහ කියන ආව දේවල් සේ කරන්න පුළුවන් නම් එතකොට විමුක්තිය හැටි තේරෙවි. විමුක්තිය කෙනකේ තේරුම එතකොට දුකින් මිදීමමයි. ලෝභ, දේශ, මෝහයන්ගෙන් මිදීමමයි. අන්න එතකොට මෙහි වටිනාකම දන්නා වූ කෙනා සාමාන්‍යයෙන් ඔය සමාජයේ පවතිනවානේ අන් අය යොදා ගැනීම. සාමාන්‍යයෙන් මත්පැන් බොන්නා මත්පැන් බොන්න කෙනෙක් යොදා ගන්නවා. දුම්පානය කරන්නා දුම්පානය කරන්න අනිත් අය උගන්නන ගුරුවරයෙක් බාටපත් වෙනවා. වැරදි පැත්තටත් උගන්වන්නේ. අනේ ඔබේ වැරදි පැත්තට උගන්වලා දුකටපත් කරනවට වඩා මේ බුද්ධ ආදී කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා දුකින් මුදවා ගැනීම සඳහා වෙරදරනවා. එතකොට එහෙනම් Taman මිදෙමින් අන් අයට මිදෙන මාර්ගය කියා දෙන එකත් මේ අත්හිත තරහිත බව. තව එක කාරණයකට අපි යනවා. අන්තිම කාරණේ කොහොමද තියෙන්නේ? අත්තනාච විමුක්ති ඥාන දස්සන සම්පන්නෝ හෝති පරංච විමුක්ති ඥාන දස්සන සඳ සමාදපේති. ඒ වතනින් පෙන්වන කාරණාව. Taman විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙලා අන්න ඇටත් මේ විමුක්ති ඥාන දර්ශනය ලබා දෙන එක. මොකද මේ දර්ශනය කියන්නේ? සාමාන්‍යයෙන් ඔබ දර්ශනය කියන්නේ පේනවට. නමුත් දිට්ඨින් චානුපගම්ම සීලවා දස්සනය සම්පන්නෝ කියන්නේ මොකද්ද? ස්කන්ධ පංචකයේ මම වගේ මගේ ආත්ම කියන මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ අනාත්ම දර්ශනයට පත්වීම තුළ මේ දර්ශනය කියන එක සමහර අය මේ ලෝකෙ විස්තර කරනවා මොනවා හරි පේන එකක් කියලා අද්දික පියාගත්තාම ඔය කෙලස් යටපත් කරන්නා වූ කායට දුක් දෙන්නා වූ භාවනා කරන්න ඉඳගෙන ඉඳලා මොනවා හරි හිත ඇතුලේ සිතුවිල්ලක් පහළ වුණාම ආලෝක කියන වශයෙන් එළියක් පහළ වුණා දැන් දර්ශනය දැකලා කියලා තමයි අපේ රටේ ප්‍රචාරයක් පහුගිය කාලේ ගියේ. එහෙම ඇහැට පේන හොල්මනක් නැත්නම් මේ එළියක් නෙවෙයි මේ දර්ශනය කියන්නේ. අතක තබා ගන්න. ඒක විමුක්තියටපත් වෙන්නේ මෙහෙමයි කියන ඥානය විමුක්ති ඥාන දර්ශනයනේ. ඒක හොඳට පැහැදිලි වෙනවා වෙනත් කෙබඳු ක්‍රමයකින්වත් මේක වෙන්නේ නැහැ කියලා. දැන් ඔය අපි දුෂ්කර ප්‍රතිපදා වෙනත් ප්‍රතිපදා අනුගමනය කරන ලබන්නේ. ඒ මොනම ප්‍රතිපදාවකින්වත් මේක වෙන්නේ නැහැ. එනිසා ඒ තථාගතයන් වහන්සේ වදාළ ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදන හේතුවක් ඉතුරු කොට අවසන් කිරීම නැමැති ප්‍රමාද විහරණයෙන් මිදී අනාගත සසරක් මේ මොහොතේ හදන්න හේතු තියන් නැතුව අවසන් කිරීමේදී තමයි සසර මේ මොහොතේ තමයි කෙනෙක් හදන්නේ සහ මෙතනින් මිදෙන්නේ. හදන කෙනාට පෘථග්ජනයයි කියලා කියනවා. එතකොට ඔහුට හම්බ වෙන්නේ කර්මයේ සරණ. ඔය ධම්මන්තරණං ගච්ඡාමි කියලා කිව්වට අනිවාර්යයෙන්ම උත්තර ජන පුද්ගලයාගේ සරණං ගච්ඡාමි, පාපං සරණං ගච්ඡාමි, පුඤ්ඤං සරණං ගච්ඡාමි, නැත්තම් ධානම් සරණං ගච්ඡාමි. ඒවත් කම්මං සරණං ගච්ඡති. උන් කර්මයේ සරණ කරන ජීවත් වෙන්නේ. කර්මං සරණං ගච්ඡති වලදී කර්ම විපාක ලැබුණාම විමුක්තියක් හම්බ වෙන්නේ නැහැ. අතට තබා ගන්න. එහෙනම් විමුක්තිය හම්බ වෙන්නේ මොකේද? ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ සරණ කරගැනීමේ. ඉතින් අත්දීප සූත්‍ර වල සඳහන් වෙනවා නේද? අත්දීප අභික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ ධම්ම සරණ අනඤ්‍ය සරණ කියලා. තමන් දිවෙනක් කොටගෙන වාසය කරන්න තමන් සරණ කරන කවුරුත් සරණ යන්න එපා. ධර්මයේ දිවෙනක් කොටගෙන වාසය කරන්න ධර්මයේ සරණ යන්න වෙන කවුරුත් සරණ යන්න එපායි කියලා. ඔබ හිතනවද ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ ජාතක කතාවක් කියනකොට, චරිත කතාවක් කියනකොට, බණපතක් කියනකොට කියලා? නෑ, ඒවයින් පෙන්වන්නේ ධර්මයට යන පාර. ඒ ඊතලයක් නැත්තම් මාර්ගය පමණයි. මේ හැම එකකින්ම පෙන්නන ධර්මයක් තියෙනවා. අන්න ඒ ධර්මයේ පිළිබඳව කෙනෙක් ඔය ධර්මයේ දකීද බුදුන් දකී කියන වචන තේරුමත් ඒකයි. මම නම් උපකල්පනය කරන ලබනවා මෙන්න මෙහෙම. ඕනනම් උදාහරණයකුත් අරන්ම කියන්නම්. යං බුද්ධ සෙත්තෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පණිතං ඒතේන සත්‍යේන සුවත්ති වේතු. අර ධර්මයේ කියෙමු කේටද? ආනන්තරික සමාධියට. එනම් නිවනටයි ධර්මයේ කියන්නේ. නිවන සරණ කොටන ජීවත් වෙන්න කියන එක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. මේ දක්වා ඔබේ ගැඹුරු ගැඹුරෙන්න ඕන, අවබෝධයෙන්න ඕන. දුක සරණ කරගන්න නෙවෙයි එතකොට ජීවත් වෙන්නේ, නිවන සරණ කොටගෙන. අන්නේ ආර්ය පුද්ගලයාන ගමනේදී සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන. ඔය ඥානෙට දර්ශනය වෙනවා ඇතිනේ ඔකනේ. තමන් නිවෙන බව, සංසුන් වෙන බව. එතකොට තේරෙවි නිබ්බානම් පරමං සුඛං කියන එකේ තේරුම පරම සැපත නිවීම කියන එක. ජීවිතයේ දුකයි මරණයෙන් එහා පැත්තේ පරමං සුඛයි කියලා අර්ථ ගලපන්න යන්න එපා. ඒක විශාල මුලාවක්. මේ බුදුන් වහන්සේ වදාරලා පැහැදිලි කරන්න උත්සාහ කළේ මිනිසාට ලබාගත් ජීවිතයේ උප්පරිම සැනසීමෙන් ඉන්න මාර්ගය කියලා දෙන්න. නමුත් ඒකට ඔබ ඇඳුම වෙනස් කරනවට වඩා ආර්ය අනාර්ය කියන වෙනස. අනාර්ය භාවයේ ඉඳලා ආර්ය භාවයටපත් වෙන්න ඕනේ. ඒක දස්සනේ සම්පන්නෝ. දැක්මෙන් යුක්ත වෙලා මෙන්න මේ මාර්ගය යමින් බුදුන් වහන්සේ හෙළිකල වදාර ධර්මයේ සත්‍යයි. එහි ප්‍රතිඵල වර්තමානයේ තියෙනවා කියලා ලෝකෙට ප්‍රදර්ශනය කරමින් බුදුරජාණන් වහන්සේ නිවැරදි කරුවෙක් කරන්නට මේ වරද කරුවෙක් කරලා තියෙන්නේ. ධර්මයේ තිබුණාට නිවන් අනාගත බුදුහාමුදුරන්ගේ සාසනයට දාලා උන්වහන්සේට අයිතියක් දීලා නැහැ. නෑ උන්වහන්සේ නිවැරදි කරුවෙක් කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාසෙන්සනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද වෙම ධර්මානුශාසනාව මහනුවර ගුණෑපාන අමුණුගම අංක 89 නිවසේ පදිංචි ශාලුක පතිරණ දර්ශිකා දලුවත්ත විමලාවතී දලුවත්ත යන අයගේ සදහවර දායකත්වයෙන් මේ සඳහා ලැබී පවතිනවා. ගෞරවනීය දේශකයන් වහන්සේගේ දුක් නිරෝගී සුවපත්භාවයේ ප්‍රාර්ථනා කිරීම පළවෙනි අරමුණ වෙලා තියෙනවා. ධර්මදේශනාව ශ්‍රවණය කිරීම තුළින් ධර්මඥානය පුළුල් කර ගැනීමට ජූලි මාස 19 වෙනි දින 99 වන වියට පාතබූ මිසිනෝනා පෙරේරා මහත්මියට අත්තම්මාට ජූලි මාස 17 වෙනි දින 80 වන උපන්දිනය සැමරූ විමලාවතී දලුවත්ත ආදරණීය මෑණියන්ට එඩ්වඩ් පතිරණ කුසුමාවතී තෙන්නකෝන් දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම සඳහා 2014 වසරේ අභාවයටපත් දයානන්ද දලුවත්ත පියාණන්ගේ සතර ගමන සුවපත් වී මේ සඳහා අවශ්‍ය පින් අනුමෝදන් කිරීම සඳහා ජූලි මාස 14 වන දින 21 වන උපන්දිනය සැමරූ චමින් ද්‍යාපතිරණ දියණියට සහ ජූලි මාස 25 වන දින 18 වන උපන්දිනය සමරන චමත්කා පතිරණ දියණියට සුබ උපන්දිනය අස්සමග නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාස බව ප්‍රාර්ථනා කිරීම සඳහා අධ්‍යාපන කටයුතු ප්‍රාර්ථක වේවා කියන ආශිර්වාදයේ පැතීම සඳහා දර්ශ දලුවත්ත අචින්ත දලුවත්ත සහෝදරයන් ඇතුළු පවුලේ ඥාතීන්ට නිරුක් නිරෝගී චිරජීවනයේ පැතීම සඳහා ඔවුන් ධර්මදේශනාව සඳහා අනුග්‍රහක දාහසත් කරා තිබෙනවා. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්මශ්‍රෝණීන් යන්ද කරගත් ආ වාණසන් මත පිහිටා ඔවුන්ට තෝ පරිදි සුජීවත්ව වාසය කරන්නා වූ නිරුක් නිරෝගී සුවපත්භාවයේ සච්චිරජීවනයේ සමග උපෝපන්දනයක් සමරණයට උපන්දිනයක්ම වේවා. පරලෝසපත්තන් දෙදෙනා වූ ඥාති වර්ගයා පින් අනුමෝදන් කරගනිත්වා. ඔවුන්ගේ ජීවිත සුඛීසුවපත් වේවා. මතු උපදින භාවකදී මේ සත් බව ලැබ ධර්මාවබෝධයෙන් නිවන සැනසීම පිණිස හේතු වාසනා වේවා. අනුග්‍රහක භවතුන් වශයෙන් කටයුතු කළ ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ මෙලොව වශයෙන් නිදුක් රෝගී සුවය සහ චිරජීවනය සඳහා පැකියාදී කටයුතු අනාගත බලාපොරොත්තු සපලීම සඳහා රෝග පීඩා දුරු වීම සඳහා කල්යාණ මිත්‍ර සේන සඳහා හේතු වේවා. ලක්ෂණේ ගැඹුරව වටහා ගැනීමෙන් නිවන සැනසීම ජීවිත කාටවත් අගේ වටහා ගන්නට ඔබට වෙන ධර්ම දානයේ හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්ථාති බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සම දින ආතම තෙරුවන් සරණයි. සිනහවතුනි වහිනා ධර්ම දේශනාවක් මේ උතුම් ධර්ම දේශනාව උදෑසන මේ පිරිසිදු මනසින් යුතුව ශ්‍රවණය කරන්න අපට අවකාශ සලසා දුන්නේ මහනුවර ගුණෑපාන අමුණුගම අංක 89 දන්න නිවසේ පදිංචි ශාලුක පතිරණ දර්ශිකා දලුවත්ත විමලාවතී දලුවත්ත යන උදවිය. ධර්මදේශනාව දේශනා කොට බදාලී කෑගල්ල පුස්සල ශ්‍රී පුණ්‍යෝදයා රාමාධිපති පූජ්‍යපාද බිලිගල නීමුරේ ධම්මමාස ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපි ආශිර්වාද කරමු. නිදුක් නිරෝගී භාවය දීර්ඝාස වේවා. තව තව ධර්මඥානීය පහළ වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේත් මේ සතර කෙළවර පතනා වූ බෝධියකින් අමා මහ නිවනින් සරසිට මේ කුසලය හේතු වාසනාම වේවා. දායකතුලාභී ශාලුක පතරණ දර්ශිකා දලුවත්ත විමලාවතී දලුවත්ත ඇතුළු ඒ පවුලේ උදවියටත් උදබනැසු ඔබටත් ඉපින් බලින් යහපතක්ම වේවායි දම්සභා මණ්ඩපයේ සිට ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සංසුන් සිත් මුළු ලොව බැබලේවා පින්බර පැතුමෙන් දන සැනසේවා දන් සිල් වැඩුමට සම පෙළඹේවා තුන් සරණින් සත් වග සැරසේවා යමෙක් බුදු සසුනේහි අප්‍රමාදීව ගුණතම් දියුණු කරමින් සිල්වත්ව ජීවත් වේ නම් ඔහු සංසාරික දුක් කෙලවර කරමින් උතුම් නිවනට පැමිණෙන්නා වූයේ